පසුගියද ගුවන් තුටුපලේදී ආගමන විගමන පාලකවරයාගේ ඉල්ලීමකින් හෝ කැඳවීමකින් තොරව රාස් පොලිසිය ඇවිල්ලා මාව ප්‍රශ්න කළා අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන ප්‍රකාශයක් අරගෙන හැන්දෑවේ 4ට විතර උසාවියට ගෙනිච්චා. ගරු අධිකරණයේ සාධාරණ මේ ප්‍රශ්න දිහා බලපු හින්දා අප ලැබුණා. අනිවාර්යයෙන්ම මම රාස් පොලිසියට එරෙහිව මේ පිළිබඳව මානව හිමිකම් නඩුවක් ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුගානේ ප්‍රකාශය දෙන අතරතුර නීතිඥවරයෙක් කිව්වේ සහාය ලබා ගැනීමේ අයිතියවත් මට ලබා දුන්නේ නැහැ. රටේ වැඩක් කියලා කෙරෙන්නේ පලි ගැනීම පමණයි. කාර්යක්ෂම ආයතනයේ මුල්‍ය අපරාධ කොට්ටාසේ රහස් පොලිසිය එහෙම නැත්නම් ඔය මොකද්ද කොමිසමක් දාගෙන ඉන්නව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එක්ක බ්‍රයිබරි කොමිසම වෙන එක ආයතනයකවත් මුල්‍ය වැඩක් වෙන්නේ නැහැ.